ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල බිමුරේ ධම්මවංශය ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තයෝ මේ වික්කවේ පුගලා සම්තෝ සංජයමානෝ ලෝකස්මින් තීති ධර්මශ්‍රවණා බිලාසේ සදහවර පෙන්වතමේ තථාගත බුදුපියාණන් වහන්සේ සතිය ධර්මදේශනා වලදී විවිධාකාරයෙන් පුද්ගලයන් වර්ගීකරණය කරලා තිබෙනවා. තමන් වහන්සේ සම්බන්ධයෙන් කතා කරන්නේ ඒක පුද්ගලෝ බික්කවේ කියලා. එතකොට එක්කෙනෙක් පමණයි එබඳු අය. සමහර විට මේ පුද්ගලයන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ද්වේ කියලා පාවිච්චි කරනවා. අනුසෝතගාමී පුද්ගලෝ, පටිසෝතගාමී පුද්ගලෝ. සමස්ත සමාජයම දෙකට බෙදලා තියෙනවා. චතුක්ක නිපාතේ ගත්තාම චත්තාරෝ මේ වික්කේ පුද්ගලා කියලා තියෙනවා. ඒ තවත් ආකාරයකට බෙදෙනවා. උදකෝප පුද්ගල සූත්‍රේ ගත්තාම සත්තයි මේ වික්කේ කියලා කියනවා. මේ එකක්වත් වැරදි නැහැ. ඒ තේමාව මත විග්‍රහ කරන ආකාරයක් මේ පවතින්නේ. ඒ හැම එකක් තුළින්ම සමස්ත සමාජයම විවරණය වෙනවා. දැන් අපට බෙදන්න පුළුවන් ජන්ම යානුව ස්ත්‍රී පුරුෂ. එහෙම නැත්නම් බෞද්ධ සම්ප්‍රදාය යානුව ගිහි පැවිදි. අනේ වගේ කිසියම් බෙදීමක් මුල් කොටගෙන සමාජ විග්‍රහයක යෙදෙන තමයි අපද මේ මාතෘකාව මම ගත්තේ. මේ විග්‍රහ කිරීම තුළ ස්ත්‍රී පුරුෂ දිහි පැදි ભેදයෙන් තොරව සමස්ත සමාජයම කොටස් තුනකට බෙදනු ලබනවා. අනේ කොටස් තුන විග්‍රහ කරගනිමින් මේ කොටස් තුනේ වඩාත් හොඳ කවුද? එමත් නැත්නම් මේ කොටස් තුනෙන් අතහරින්න ඕන මොන කොටස්ද? ප්‍රතිපත්තිකාමී බෞද්ධික වශයෙන් ඉදලත් වෙන්න ඕන කුමන කොටසද කියන කාරණාව පැහැදිලි කිරීම ආරම්භන කොටගෙනයි මේ ධර්මානුශාසනාව විකාශනය වෙනු ලබන්නේ. එනම් මේ විග්‍රහයේදී මම පළවෙනි පුද්ගලයා නම් කරනු ලබන්නේ නේත මිත්‍යාදිත්‍තික පුද්ගලයා කියලා. සමහර සමාජ වලටනයක් කියනොත් අතිවික්‍රේ පුද්ගලෝ නේත මිත්‍යාදිත්‍තිකෝ කියලා කියන්න පුළුවන්. කවුද මේ නේත මිත්‍යාදිත්‍තික පුද්ගලයා කියලා කියන්නේ? සදාචාරයේ බුදු සමයේ නීති රීතිවල උණුසුමක්වත් තිබුණේ නැති හිතමතේ ජීවිතය ගත කරන්නා වූ හරි වැරදි මොකක්වත් බාහිර සමාජය සම්බන්ධයෙන් සලකන්නේ නැති තමන් හිතන දේම පමණක් ක්‍රියාත්මක කරන්නා වූ දැඩි ආත්මార్థකාමී හිතුවක්කාරී පුද්ගලයෙක් කියලා කියනවා බාහිර වශයෙන්. තමන් කරන කියන ක්‍රියාකලාපයන් තුළින් අන් අයට සමාජයට පරිසරයට අයහපතක් වෙනවද නැද්ද? ඒව මට වැඩක් නැහැ. මට උන දේ මගේ වැඩේ සිද්ධ වෙනවා නම් කියලා උපකල්පනය කිරීමේ චින්තනය තියෙනවා නම් ඒ චින්තනයයි මෙතන මේ පුද්ගලයා මෙසේ සකස් කරන ලබන්නේ. ධර්මානුකූලව ගත්තල ඔහුට හොඳ නරක කියලා දෙකක් පිළිබඳ සැලකිල්ලක් නැහැ. සැලකිල්ලක් තියෙනවා නම් නරක කරන්නේ හොඳ කරනවානේ. පින්පව් කියලා දෙකක් පිළිබඳ සැලකිල්ලක් නැහැ. තියෙනවා නම් පවෙන් අයින් වෙලා පින දහම කරනවානේ. නව තමන්ගේ ඕනකමට ඕන දෙයක් කරනවා. ඒ විතරක් නෙමෙයි තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට තමන්ට අනාගතයේ විපාක විඳින්න සිදු වෙනවායි කියන විශ්වාසය තුළ පරලෝ විශ්වාසිකුත් නැහැ. පරලෝ විශ්වාසයක් නැති නිසා ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා කියලා බොහෝ විට හිතන් ඉඳ තියෙනවා. ඒ නිසා ජීවිතයේ සියලු අභිමාතාර්ථයන් ඉෂ්ට කරගන්නට කාලය, ධනය, සමය, මුදල හදලා දේශපාලන බලය, ශරීර ශක්තිය සියල්ල ඉටු යොදා ගන්නවා. එතසම මම දකින්නේ මේ චරිතය දැඩි ආත්මార్థකාමී කියලා. තථාගත බුදුපියාණන් වහන්සේ දා ධර්ම දේශනා කරයි කියලා. සමස්ත සමාජයේම උන්වහන්සේට අවනත වෙලා උන්වහන්සේ වදාළ මඟ යන්නට සූදානම් වුණේ නැහැ. අදටත් ඒක එහෙම වෙන්නේ නැහැ, ඉදිරියටත් ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම නොනයි කියලා ඔවුන්ගේ ඉරණමට අපි වග කියන්නේ නැහැ, උන්ට වග කියන්න වෙනවා. අනේ එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. Taman යම්කිසි ආනුගමනීය ප්‍රතිපදාවක ජීවත් වෙනවද? ඒකටම තමයි ආදිසං අපතේ බීජං කියලා කියන්නේ. යම් ආකාරයේ බීජයක්ද වැපුව අපරන්නේ ඒකේම ඵලය තමයි අපහු ලබන්න වෙන්නේ කියන එක. අනේ අනුව ගත්තල ආගමික සදාචාරය, පෞලක සදාචාරය, නීති පොතේ සදාචාරය ආදී කොට ඇති මේ යුගෙන් යුගයට වෙනස් කරන අලුත් කරන පනවන සමාජයට හිතකර මේ පැනවීම් කිසිවක් පිළිගන්නේ නැති, බාර ගන්න නැති පුද්ගලයාට තමයි මෙහෙම කියන්නේ. තව ටිකක් එහායින් හොයලා බලුවොත් එහෙම වුන් ඒ චිත්ත අභ්‍යන්තරය දැනිසේ. කිපෙනසුළු, ඇලෙනසුළු, කලබල වෙනසුළු, ලෝභ දේශ මොහලින් පිරිච්ච ලෝභ දේශ මොහ පුඤ්ජයක් කියලා කියන්න පුළුවන්. පුඤ්ජයක් කියන එකේ තේරුම සමූහයක එකතුවක් කියන එක. එබඳු පුද්ගලයින්ගේ අනාගතය ඔහු තීරණය කරන ලබනවා. මෙලොව වශයෙන් ඔහුට දැඩිසේ ශාරීරික මානසික හිංසා පීඩා සමග රජයේ පැත්තෙන් නම් දඬුවම්. එහෙම නැත්නම් සමාජයේ නොත් යම් යම් පිළිහෙර. මොකද ඔවුන් කරන කියන වැඩ පිළිවෙල සමාජය අනුමත කරන්නේ පිළිගන්නේ නැහැ. ඒ තුළින් සිදුවෙනා වූ මානසික විනාශය නැත්නම් පරිහානිය නිසා ඔහුට ජීවිතෙන් එහා පැත්තට යන්න වෙන්නේ තමන් කරපු අර වපුරපු බීජ වලට අනුව තමයි අස්වැන්න ලබන්නේ. එනිසා නේත මිත්‍යාදෘෂ්ටික පුද්ගලයා අනේත වශයෙන්ම උසවලා ගෙනත් ලැබුවා වගේ කියලා තමයි සූත්‍ර දේශනාව සඳහන් කරන්නේ. නිර්යං උප්පජ්ජති. ඒ පාරේ ගියොත් මතක තබා ගන්න. ඒකෙන් කියවෙන්නේ මේ පුද්ගලයාගේ චරිතය නිත්‍යයි, ඒ පාරම යන්න ඕන කියන එක නෙමෙයි. ඔහුටත් ඒින් මෙදෙන්න පුළුවන් බුද්ධාවාදයට සවන් දීලා ඒ යන්න තියෙන පාර වෙනස් කරගන්න පුළුවන්. බුදු සමය නියත වාදයක් නෙමෙයි, හේතුඵල වාදයක්. ඒ හේතුවේ ඵලයෙන් ඔහුට මිනිස්කම අහිමි වෙන්න පෙර මේක තේරුම් ගත්තොත් ඔහුට ඊරණ වෙනස් කරන්න පුළුවන්. අඟුලිමාලට සතියේන වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, ඒ වගේ විවිධ චරිත තියෙනවා පොතපත තුළ සඳහන් කරගත්තා වූ හොරු මරණ චරිතයක් ගැන සඳහන් වෙනවා. ඔහුටත් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, පරාන්තරේ හිටියා වූ සොරපිරිස් නැත්නම් හොරකම් කළ සහ මිනී මරුම් කළ අයට ඒ චරිතය වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, මේ නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාටත් එයින් මිදී ධර්මයේ සරණින් ගමන් මඟ වෙනස් කරගන්නට ඉඩ තියෙනවා කියන එක එයා තේරුම් ගන්න. නමුත් ඒකට සවන් දෙන්නේ නැති තාක්කල්, අවධානය යොමු වෙන්නේ නැති තාක්කල් ඔහුට ඇස පෑදෙන්නේ නැහැ. ඔහු තනියම නම් ජීවත් වෙන්නේ නැත්නම් කාටවත් සවන් දෙන්නේ නැත්නම් ඔහුට මේ හරි වැරද්ද කවදාවත් තේරෙන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න පුළුවන් වුණොත් ඕන්නත් පුළුවන්කමක් තිබෙනවා. ඒ ඉදිරියට ප්‍රගතිගාමී ගමනක ඇවිදින් බුදු සමයෙන් තෙන්නන්නා උත්තරීතර ප්‍රතිඵල දක්වාම යන්නට කිසි බාධාවක් නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. එමුදොයි මේ සමාජයේ ඉන්නවා. නමුත් ඔවුන් ගමට, රටට, පවුලට, සමාජයට, රජයට හැමෝටම ඉස්සරහයක්, කරදරයක් කරන කියන හැම වැඩක්ම සමාජ විරෝධී වෙනවා. මානව විරෝධී වෙනවා. පරිසර විරෝධී වෙනවා. සත්ව විරෝධී වෙනවා. සදාචාර විරෝධී වෙනවා. අන්න එහෙම චරිත ගැන තමයි පළමුව විග්‍රහ කරන්න තියෙන්නේ. බහුල වශයෙන් නැහැ, නමුත් නැත්තේත් නැහැ. ඕනෑම ස්තරයක් තුළ. එවදම කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ටත් අපි එතනින් නිදෙන ආකාරය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අවධානය යොමු කරන පැත්ත පිළිබඳව කතා කරන්නේ ඊළඟ ධර්ම ඊළඟ නිදේශනාව ඊළඟ කටහඬේ තුලදී. ඊළඟ පැහැදිලි කිරීම වලදී. මේට වඩා හොඳ පුද්ගලයෙක් ගැන සඳහන් කරන්න පුළුවන්. අපි ඒකට කියන්න ඕන තථාගතයන් වහන්සේ වදාළ පරිදි නම් අතිවික්කේ පුද්ගල දසවත්තුක සම්මාදිට්ඨිකෝ කියලා. අහනේ පුද්ගලයෙක් ඉන්නවා අපට දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්තයි. අර නේත මිත්‍යා දෘෂ්ටිය කියනා වූ මෙලෝ පරලෝ පින්පා විපාක විශ්වාස නොකරන අපාගාමි ප්‍රතිපදාව යන්නේ නැහැ. ඔහු ක්‍රියාවක ප්‍රතික්‍රියාව විද්‍යානුකූල වචන වලින් කියනවා නම් ආගමික වචන වලින් කියනවා නම් කර්ම විපාක විශ්වාස කරනවා. විශ්වාස කරනවා කියන එකේ තේරුම එහෙනම් වැරදි කළ දුක් විපාක හමු වෙන බැවින් ඒවා නොකරනවා කියන එක. අන්න එහෙම පාප නැත්නම් දුක්ඛාමිනී ප්‍රතිපදාව ප්‍රිය කරන්නේ නැති ඉඳහිත සිදුනත් එය සත්‍ය ජීවනෝපාය ජීවන මාර්ගය වශයෙන් දර්ශනය වශයෙන් තෝරාගත්තේ නැති වත්මන් සමාජයේ ගත්තොත් බුදු සමයේ නුගන්වා තිබෙන පිළිවෙත් පාසල දහම් පාසල ඔස්සේ ඉගෙනගත් වැඩිහිටියන් හෝ දරුවන් හෝ තරුණ අය වශයෙන් ගත්තම මේ අය ළඟ මේ චරිත දකින්න පුළුවන්. මව්පියන්ට බොහෝසේ ගරු කරනවා. දරුවන් පණමෙන් ආරක්ෂා කරනවා. ආගමික ස්ථානවලට ගරු කරනවා. දුම් පානේ මත්පැන් පානේ වගේ දේවල් ප්‍රිය කරන්නේ නැහැ. හොරකම අනුමත කරන්නේ නැහැ. තවත් ඒ වගේ තියෙන ජඩ වැඩ අනුමත කරන්නේ නැහැ. Tamante හිතෙන්නත් පුළුවන් සමහර වෙලාවට නමුත් අනුමත කරන්නේ නැහැ. අන්න ඒ විදිහට අර Taman කරන කියන වැඩ වලින් එවඳු දේවල් කරපු අයට ඔබ ආපහු වැරියා බැලුවහම ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ තුල අර අපි නියත මිත්‍යා දෘෂ්ටික පොද්දලින් කරපු කියපු වැඩ වැල්මහම ඔවුන්ට ඔක්කොටම වැඩිකල් ජීවත් වෙන්න ලැබුණේ නැහැ. ආදාහනාගාරයට හරි භූමදානයට හරි යන්න සිද්ධ වුණා. අනේක තේරෙන අය මේ පාරේ නම් ගිහින් සුගතියක් ලැබෙන්නේ නැහැ. එමත් නැත්නම් 10-20 වතාවක් විතර බන්ධනාගාරගත ජීවිතයක් ගත කරලා මෙලව ජීවණයක් නැතුව අසරණ වෙලා මේ යන්න සිද්ධ වුණා කියන එක තේරෙනකොට අන්න ඒ පාරේ තිබෙන්නා වූ අනතුරුදායක බව තේරෙනවා. ඒ නිසා යම් අය ඒබඳු වරදෙන් මිදෙනවා. මට මතකයි මේ වගේ කතාවක් සාමාන්‍යයෙන් මේක සම්මෝහ සිදු වෙනවා ඇත්තේ 89 කාලේ වෙන්නේ ඇති. මත්පැන් පානය කරපු පුද්ගලයෙක් කොක්කොක්කුඩට වෙලා ඉඳගෙන මුළු මහත් සමාජයෙටම දොස් පවරනවා. හේතුවක් ඕනේ නැහැ ඔක්කොම වැරදි කාරය. මෙතනින් යන්නේනවා ඒ කාලේ දේශනය පතරවන කවුරු හරි. ඒකලේ දැලිවිහක් අරගෙන ඔහුගේ කට ටිකක් කපලා යන්නේ. ඉවරටම නෙවෙයි ඇත්තටම. එයින් පාඩමක් ඉගෙන ගත්ත ඔහු වඳ කරන ඊට පස්සේ කට පරිස්සම් කරගත්තා කියලා තමයි මම අහලා තියෙන්නේ. එතකන් වැරදුනේ තේරුනේ නෑ යාට. Tamanට වැරදක් වෙනකොට තමයි තේරුනේ වැරදි වැඩක් කරන්න ගිහින් මේ වැඩේ කරගත්තයි කියලා. අන්න ඒ වගේ ඒවා අනිත් සමාජයට තේරෙනකොට අර වැරදි නොකරන සමාජයට මේකත් උදව් වෙනවා. වැරදි කරුවන්ගේ ඉරණම් දැක්කහම Taman වැරදි කරුවෙක් නොකරන්නට ගැඹුරු අවබෝධයකින් තොරව. ඊට මෙහා පැත්තට තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ ධර්මානුකූලව ගත්තල මේ පෘථග්ජන පුද්ගලයා පෘථග්ජන මට්ටමේ ස්ත්‍රී පුරුෂ නිහි පැවිදි වශයෙන් ගනිමින් සහ පංචශීල ප්‍රතිපත්තිය සිල උපසම්පදා සීල දක්වා ගනිමින් මේ හැම ස්තරයක් තුළම මේ දසවස්තක සම්මාදිට්ඨියකින් හඳුනාගත හැකියි. ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ මානව හිතවාදයට. ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ උදව් උපකාරයට, හිංසනයට නෙමෙයි. පරිසරයට හෝ දරුවන්ට හෝ සතා සතුන්ට හෝ මොන යම්ම දෙයකට සම්පතකට හානියක් කරන්න කැමති වෙන්නේ නැහැ. අවශ්‍ය මොහොතක උදව් උපකාර කරන මානසිකත්වයක් තියෙන්නේ. කවුරු දුකට කරදරයටපත් වුණත් එයාට එහෙම වුණ දේ හොඳයි කියලා හිනාවෙන්න නෙමෙයි. ඔය වචන නෙමෙයි පාවිච්චි කරන්නේ ටිකක් තද වචනයක් මාධ්‍යවල කියන්න බැරි. අනේ අපෝයි කියලා කල්පනා කරලා අනුකම්පා කරන්න පෙළවෙන චරිත තියෙනවා. ඒකට ඒකේ තරමක් දුරට අපට මනුෂ්‍යකමක් තියෙනවා කියලා තේරුම් ගන්න හැකියි. ඒ තුල ඔහුට සිදු වෙන්නේ මොකක්ද? අර නිත මිත්‍යාදෘෂ්ටික පුද්ගලයාට චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් අපිරිසිදුයි. ඒ තුල අනාගතයේ දුගති ගාමිත්‍ය සකස් වෙනවා. මොකද දසස්තුක සම්මාදිට්ඨියට අනාගතයේ සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. අපි ඒකට ප්‍රසිද්ධ වචනයක් පාවිච්චි කරලා තියෙනවා අශෝකාශ වේදෝ පරම්මරණ මනුස්ස දෝබග්ගම් මනුස්ස සෝබග්ගම් දිව්‍ය සාහවෙතන් බ්‍රහ්ම සාහවෙතන් කියලා වචන කීපයක්. එහෙම නැත්නම් අවෙන් පරලෝ යාම වෙනකොට පිරිනිසා ධානයෙන් පරලෝ යාම කියනවා මේ දෙකේ ඉරණම තමයි මේ දසස්තුක සම්මාදිට්ඨික පුද්ගල කියලා කියන්නේ. ඒ දෙකටම අයිති වෙනවා. එතකොට එවන් පුද්ගලයන් චිත්තාභ්‍යන්තරයේ පිරින් පිරණ ජීවිතයක්. ඔවුන්ට දවල්ට වගේම නිින්දෙන් හිණයක් දැක්කත් කෙනෙකුට අමාරුවේ දාන්න නෙමෙයි උදව්වක් උපකාරයක් කරන්න හිතන්නේ. අප සාමාන්‍යයෙන් ඔබට කියනවා පින් පුරවනවා කියලාත් කියනවා පිරින් පිරෙනවා කියලා. නමුත් තේරුම් ගන්න ඕන කාරණාව මේකත් අර අවකාරයත් පුතග්ජන මේ පින්කාරයත් පුතග්ජන. අවකාරයත් භවගාමි පින්කාරයත් භවගාමි. අනේ භවගාමි කියන ප්‍රතිපදාවෙන් මිදෙන්න මේ නිතමිත්‍ය අදුෂ්ටිකයාට හෝ සහස්තුක සම්මාදිට්ඨිය කියලා කියන දෙන්නාටම පුළුවන්කමක් නැහැ. නමුත් මේ සමාජයේ මේක මෙහෙම තේරුම් අරගෙන නැහැ. ඔවුන් කල්පනා කරනු ලබන්නේ නේත මිත්‍යා දෘෂ්ටිය භවගාමී දසවස්තුක සම්මාදිට්ඨිය භව නිරෝධගාමී කියලා. ඔවුන්ගේ දර්ශනයට අනුව පුද්ගල දෙන්නයි ඒකට ලෝකේ ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේගේ මේ ගන්නේමට අනුව තව පුද්ගලෙක් ඉන්නවා. මේ පුද්ගලයා මේ අපි කතා කරන දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්ත පුද්ගලයාට මෞපියන් ගුරුවරුන් සමාජය නිතරම ඒවයේ පිළිගැනීමේ සාධාරණත්වය පිළිගන්නවා. ඒ නිසා ඒවා ඉක්මවා යන්නට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අරට වඩා හොඳයි මේ පුද්ගලයා. නමුත් මේ දෙන්නම ළඟ පවතිනා වූ දුර්වලකමක් තියෙනවා. ඒක ධර්මයේ හඳුන්වනු ලබන්නේ ජාති මරණ වෙනස් වීමට සමුල් වෙනා වූ උපාදානය නම් වූ වරද තියෙනවායි කියන එක. උපාදානයේ බයං විස්වා ජාති මරණ සම්භවේ. ජාති මරණ වෙනස් දෙන්නා වූ උපාදානයේ බියක් වශයෙන් දැකලා උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ වලින් මිදෙන්න පුළුවන් කියලයි දථානුපස්සනාවේ සඳහන් කරන්නේ. නමුත් මේ දෙන්නටම මේ පාර නැහැ. අන්න එහෙනම් අර පව් විපාකයේ වෙනව තිබෙනවා ඒක දුක් විපාක වැඩි. පින් විපාකයේ දසස්තක සම්මාදිට්ඨියට වෙනම තිබෙනවා. ඒකේ ඒ විපාකක් තිබෙනවා ආයු රමස්සක් බල. මිනිසුන් අතර හෝ පැවිද්දේ දෙවියන් අතර. නමුත් ජාති මරණ කියන මේ භවගාමීත්වයෙන් නිදහස් වෙන්නේ නැහැ. නමුත් එවන් සිටසක් ජීවත් වෙන සමාජයක් ඇත්නම් පාලනය ලෙසයි. මේසි ගරුකයි. අනිත් අයට තරම් හිරිහැරයක් කරදරයක් නැහැ. එහෙමවත් නැති එකනේ ප්‍රශ්න තියෙන්නේ. නමුත් මේ දෙපිරිසටම යන්න පුළුවන් තවත් පාරක් තමයි බුදු සමෙන් පෙන්වන්නේ. අනේක බොහෝ දෙනා කල්පනා කරන්නේ නැහැ. මට හමු වුණ සමහර චරිත කියලාම තියෙනවා. අපි ඉතින් බොහොම පව් කරපු අයනේ. අපි ඉතින් පන්සලකට ඉවත් හරි බණානක මිනිස්සු හිම ආවේවි. වැරදි. ඔබ ඔය කියන පුද්ගලයා ඔය කියන තරම් වැරදි කරලා නැහැ. ඔයාලට හොරු 500ක් හොරු මිනිස් 100ක් මරුවක් දන්නේ නැහැ කැලේට වෙලා. අඟුලිමාල ජීවිත කීයක් නැති කරාද? නමුත් ඔවුන්ට ඒ කරපු වරදෙන් අතවෙදෙන් ඉඩ තිබුණා නම් ඔබ කවුරු හරි කියන දෙයක් අහලා මත්යන් ටිකක් පානය කරයි කියලා වරතමක් කරයි කියලා බොරුවක් කරයි කියලා ඒක පවතින්න ඇරියොත් තමයි විපාකයෙන් ගැලවෙන්න බැරි. නමුත් ඒකේ දුක් විපාකයෙන් ගැලවෙන්න පුළුවන් පාරක බුදු සමය තුල පවතිනවා. අන්න ඒ නිසා බුදු සමය කියලා කියන්නේ සුපිරි මිනිසුන් සඳහා දේශනා කළ එකක් නෙමෙයි. අර නේත මිත්‍යා දෘෂ්ටිකයා දසස්තුක සම්මාදිට්ඨිකයා තුලින් සුපිරි මිනිසුන් හදන එකක්. අර දෙපිටසටම මේකට එන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ ධර්ම න්‍යාය එතරම් සමාජගත වෙලා නැහැ. ඒක මොකද බුදු සමය කියන එක මේ සමාජයේ ප්‍රචලිත වෙලා තිබෙන්නේ ප්‍රායෝගික ජීවිතය අංගමනේ කරපු ප්‍රතිපදාවක් වශයෙන් නෙවෙයි. ඉගෙන ගන්න විෂයක් වශයෙන් ඉගෙනගෙන පාස් වෙන්න. එතනින් නිහාට අර මේවා හොඳ නෑ කියලා තේරුම් ගත්ත ඒ වල කිනවරුනහම ඊට එහාට ඒක එදිනදා ප්‍රායෝගික ජීවිතයේ මේ කියලා කියන්නේ කියලා කල්පනා කරන්නේ නැහැ. දැන් අර නේත මිත්‍යා දෘෂ්ටිකයාට මෞපියන් හෝ විහාරස්ථානය හෝ පොය හෝ මොකක්වත් වැදගත් නැහැ. නමුත් දසවස්තු සම්මාදිට්ඨිකයාට රැකියාව වෙනම තියෙනවා, වගකීම් වෙනම තියෙනවා, ආගමික ජීවිතය වෙනම තියෙනවා. පොයට පන්සල් යන එක හරි පින්කම් කරන එක හරි ඒ වගේ වෙන් කරගෙන භාවනා කරන එක දවස වෙන් කරගෙන අනේ විදිහට මම දකින්නේ අර අරට වඩා ඊදිරි පියවරක් හැදින් තිබෙනවා. නමුත් ඔවුනොත් අයිතිවන්නේ අර දෙවන ගණේ පුද්ගල ස්වභාවයට. මේ අපි කතා කරන්න උත්සාහ කරන තුන්වන ගණේ පුද්ගල ස්වභාවය පිළිබඳ විවරණය සමාජගත වෙලා නැහැ. පොතපතේ තිබුණාට පැහැදිලිවන්නේ නැහැ. තම අපටත් ඒ බඳු සුපිරිමාවතකට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ලබාගත් මනුස්ස ජීවිතයේ මේ ලබන සුවයට වඩා උත්තරීතර සුවයක් ලබන්න පුළුවන් කියන එක කෙනෙකුට තනියම තේරෙන්නේ නැහැ. විශේෂ වශයෙන් ආගම ඉගෙන ගත්තට තේරෙන්නේ නැහැ. මේ පිළිබඳව අවශ්‍ය කරුණු තුනක් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ හෝ ඒ බඳු කරුණු පැහැදිලි කරන්න ආව ප්‍රතිබල සම්පන්න දේශකින් වහන්සේ කෙනෙක් හෝ ආගම වාස්තේ. මේ අපි මේ කතා කරපු කරුණු පිළිබඳව තමන්ට සවන් දෙන්න ලැබෙන්න ඕන. සමහර පොතපත කියවනවා නම් පොතපත කියවනොත් ඒක වෙන්න පුළුවන්. නමුත් එදා පොතපත බහුල නොවුණු නිසා මේකට සුතමේ ඥානය සුතමේ ප්‍රඥාව කියලා පැහැදිලි කරලා තියෙනවා. සමන්දීමෙන් මේ කරුණවල විපාක වාරය අර අනුන්ට කළ දේ තමන්ට ඵල දෙයි කියලා ගෙමනක් තියෙනවා. අපි ළමා කාලේ කියනවා මොකක් හරි ඔය ළමයකට මොකක් හරි මේ කරන්න ගිහින් තමන් කරදරේට වැටුනහම අපි කියන්නේ විහිළුවට ඕක. නමුත් අන්න ඒ කාරණාවල එහෙම මේ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියාවන් තියෙන බව තේරෙනවා පොතපත කියවීමෙන් හෝ සමාජ සිද්ධීන් දැකීමෙන් හෝ සමන්දීමෙන්. එසම මිනිසා නිින්දෙන් අවදි කරන්නා වගේ මේ චින්තනය අවදි කරන මාර්ගයක් තමයි බුදුසමයේ මේ සංනිවේදනය කියන වචනට අදාළ කරුණ අද පාවිච්චි කරන. එනිසා තථාගත බුදුපියාණන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ හෝ ගමෙන් ගමට යමින් කන උදව් කරගෙන ඔවුන්ට අදහස් පැහැදිලි කරමින් ඔවුන්ගේ සුතමය ප්‍රඥාව අවදි කළා. අදටත් ධර්මදේශනා න්‍යාය වශයෙන් ගත්තාම මේ සුතමේ ප්‍රඥාව අවදි කිරීම තමයි කරෙන්න ඕන. නමුත් සුතමේ ප්‍රඥාව අවදි කිරීම වෙනුවට ඔවුන් ගත කරන ජීවිතයට අදාළම අතීත සිදුවීම් හෝ කතාන්තර හෝ වෘතාන්තයන් විග්‍රහ කරන්න ගියාම ඒවා සවන් දීලා ඒවයි බුදු සමය කියන්නේ කියන තැනකට එනවා. ඉතිහාසයට සවන් දීම, උච්චාරිත සවන් දීම, කාට හරි සිදු වුණා විරණමක් සවන් දීම කියලා හිතනවා බනහනවා කියන්නේ ඒක කියලා හිතනයි තාමත් මේ සමාජයේ ඉන්නවා. මටත් එහෙම කාලයක් තියෙනවා ඒ අවුරුදු 10 12 කාලේ. නමුත් හොයන්න පටන් ගත්තන් පස්සේ සාදට එනකොට ඊට වඩා ලොකු දෙයක් මේක තියෙනවා කියන අපි දන්නවා. එහෙනම් අන්නේ සවන් දීම තුළ සුතමය ප්‍රඥාව පහළ වෙනකොට ඊට පස්සේ හිතන්න ඕන හම්බ වෙනවා. එතකොට මේ චින්තාමය ප්‍රඥාව කියලා එකක් තියෙනවා. මේ සිතුමේ ප්‍රඥා චින්තාමය ප්‍රඥා දෙකටම දෙකම පහළ කරගන්න අර නේත මිත්‍යා දෘෂ්ටිකයටත් පුළුවෙනි, දසත්ව සම්මාදිට්ඨිකයටත් පුළුවෙනි. පහළ වුණා නම් ඊට පස්සේ කරන්න තියෙන වැඩකුත් තියෙනවා භාවනාමය ප්‍රඥා කියලා. මේ වැඩිපුර කාලයමම ගන්න ඕන මේ අදාළ කරුණ පැහැදිලි කරන්න. එහෙදි තුන්වෙනි පුද්ගලයා කවුද? පළවෙනි පුද්ගලයා අනියත මිත්‍යා දෘෂ්ටිකයි සිහෝ ප්‍රසදීව පැවිදි. දෙවෙනි පුද්ගලයා දසස්තුක සම්මාදිට්ඨිකයි සිහෝ ප්‍රසදීව පැවිදි. ඒක ඕන නම් දසස්තුක කියන පදේ තියෙන අපතේ તો අනන්ත වාරයක්මම කියලා ඇති නමත් ඕන නම් දැනගන්න. ඒ විශ්වාසයේ හොඳ දේවල් විශ්වාස කරනවා කියන එක. දානයේ විපාක තියෙනවා, යාගයේ විපාක තියෙනවා, පුද පූජාවන්ගේ විපාක තියෙනවා. කුසල කුසල කර්ම විපාක තියෙනවා. මවට හෝ පියාට උපස්ථාන කළොත් විපාක තියෙනවා. මෙලොවක් පරලොවක් කියලා දෙකක් තියෙනවා. පොපවාටික උපදින සත්‍යයක් ඉන්නවා. එහෙම නැත්නම් බුදුන් රහතුන් කියලා සත්‍යවසක් කරගන්න වෙනම පිරිසක් ලෝකේ පහළ වෙනවා. මේ දෙක තුල තමයි අර හොඳට නැඹුරු වීම පවතින්නේ. ওই වචන 10 පාඩම් උනේ නැතත් මේ සමාජයේ දසවස්තක සම්මාදිට්ඨිකව ඉන්නවා. අම්මා තාත්තා දරුවෝ හැදීමේදී, ස්වාමින් වහන්සේලා දරුවන්ට උපදෙස් දීමේදී, ගුරුවරු දරුවෝ හැදීමේදී ඒ අනුසාරයෙන් හැදුනා ඉන්නවා. වචන 10ම පාඩම් තියෙන්න ඕන නේ. ඔවුන්ට තරමක් කර නිත මිත්‍යා දෘෂ්ටිකයට වඩා සංවේදී හදවතක් තියෙනවා. අර පුද්ගලයාගේ සංවේදී බව මැරිගෙන යන්නේ. ආයාට එනිසා දයාව, අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය කියන වචන ඔකකින් වටිනාකමක් නැහැ. නමුත් මේ ආයට ඒක එකක් වටිනාකමක් තියෙනවා. නමුත් එපමණකින් අවසන් වෙන්නේ නැහැ. දැන් මේ නිත මිත්‍යා දෘෂ්ටිකයා දසස්තුක සම්මාදිට්ඨිකයා බුදුරජාණන් වහන්සේට සවන් දෙන්න ඕන. එතකොට තුන්වෙනි පුද්ගලයා කවුද? අතිවික්‍රය පුද්ගලෝ ආර්ය සම්මාදිට්ඨිකෝ. ආත පුද්ගලෙක් ඉන්නවා හට කියන ආර්ය සම්මාදිට්ඨිකයයි කියලා. මෙන්න මේ ආර්ය සම්මාදිට්ඨිකෙන් දිහි කරන්න පුළුවන් නම් අපට තථාගතයන් වහන්සේ හෝ ධර්මදේශනා කරන දේශෙන් වහන්සේ දේශකින් වහන්සේලාගේ මුඛ්‍ය පරමාර්ථය යුත්තේ අන්නේ සුපිරි මිනිසුන් දිහි කරන එක. ඒ සුපිරි වෙන්නේ උසින් මහතින් නෙවෙයි. ධනවත් කමින් නෙවෙයි. ඇඳුම් තලඳුම් වලින් නෙවෙයි. කල්පනාවකින් චින්තනයකින් දිනු චින්තනයක් ඇති කර ගන්න ඕන. සත්ත කොටස ඉන්නවා කාලා බිලා නිදා ගන්නවා. ඊට වඩා එහාට යම් යම් ගුණධර්මයන් තිබුණාට මේ චින්තනය දිනු කරගන්න බෑ. කොන්ද කෙලින් තබාගෙන යන්න පුළුවන් හැකියාවක් සවහා කල්පනා කිරීමේ ශක්තියක් සහිතව ලබා දී තිබෙනා වූ හොඳම ජීවී කොටසේ වශයෙන් මම දකින්නේ මිනිසා කියලා. ඊට වඩා සුව සම්පත් ජීවිත ගත කරන උපපාතික කොටස ගැන දෙවියන් බ්‍රහ්මයන් කියලා සඳහන් කරනවා. නමුත් මා දකින්නේ නැහැ බුදුරජාණන්කට සවන් දී මේ කරුණ තේරුම් ගැනීමට මේ භූමිය සුදුසු වෙයි කියලා. මොකද ඒවට කියන්නේ දුෂ්ටක්ෂණ කියලා. තෘතිය රූපී බමතලවල දුෂ්ටක්ෂණ කියලා කියන්නේ. එතකොට අපාගත ස්ථාන හෝ මේ මිනිහිමත පවතිනා වූ නිත මිත්‍යා දුස්ති සියල්ල දුෂ්ටක්ෂණ කියලා කියන්නේ. දුෂ්ටක්ෂණ කියලා කියන එකේ තේරුම බුදුරේ ක්ලෝ පහළ වීමෙන් හෙලි කරපු දෙය තේරුම් ගැනීමට තරම් ඉඩ අවකාශ නැති හේතු එකතු වෙලා නැති කියන්නේ. එසයි දුෂ්ටක්ෂණ අටක් දේශනා කරන තථාගත බුදුරජාණන් වහන්සේ ඒවට මැදිව ශ්‍රණ සම්පatti එකක් දේශනා කරනවා. අනේ ශ්‍රණ සම්පatti එක බවට පත් වෙන්නට අර නීත මිත්‍යා දෘෂ්ටිකයටත් අවධානය යොමු කළත් පුළුවෙනි. සහස්ත්‍ර සම්මාදිට්ඨිකයටත් අවධානය යොමු කළත් පුළුවෙනි. එනිසා බුදු සමය මිනිසෙක් පව් කළ පමණින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදු සමය කෙනෙක් මේ පින් කළ පමණින් නිවන් මඟ විවෘත වෙනවා කියලා කියන්නේ නැහැ. බෞ සුගතිගාමී සහ බෞ දුගතිගාමී විවෘත වෙනවා. නමුත් බුදු සමය කියලා කියන්නේ බුදුර ලෝට හෙලි කරපු දේ බව ගාමී නොවේ. බව නිරෝධගාමී. බව නිරෝධගාමී වෙන්න නේත මිත්‍යා දෘෂ්ටිකයටත් බෑ. දසස්තක සම්මාදිට්ඨිකයටත් බෑ. නමුත් සැබෑවටම බුදු සමය කියලා කියන්නේ නෝ. අපි ඔය වැඩම පිටම් කරමින් ඇහැට පේන මට්ටමේ බුදු සසුනක් දිගටම ප්‍රවේසම් කරන ආවාට බෞද්ධ කියලා කියවාට මේ බව නිරෝධගාමීත්වය තේරෙන්නේ නැත්නම් තුන්වෙනි පුද්ගලයා පහළ වෙන්නේ නැහැ කොතනවා. ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි ભેදෙන්තරව කොතනකවත් පහළ වෙන්නේ නැහැ. ඉබේ පහළ වෙන්නේ නැහැ කාවබෝධයෙන් සිදුවෙන වෙනසක් නේ. අන්න ඒ සඳහා තථාගත බුදුපියාණන් වහන්සේ මනරින් පරිශනාවක් කරලා මිනිසා නොමග යන හැටි, මිනිසා දුකටපත් වෙන හැටි, මිනිසා පිටුපසෙන් තමන් කරපු කර්මයන්ගේ විපාකය ගැන හැටි පිළිබඳව මන අවබෝධයක් ලබා ගන්න. එතෙන් තමයි සඳහන් කරනවා මහණනි මම මේවා කියන්නේ අනුන් කීවට හරි මේ දැනගෙන නෙමෙයි කියලා. අවුරුද්දක් කීවට නෙමෙයි මම මේවා නෝනින් දැකලාමයි කියන්නේ කියලා වදාරනවා. ඒක තමයි සර්වඥතා ඥානයේ කියන එකේ තේරුම. තවත් කරුණක් පවතිනවා එතන. මේ යුගයේට අපිට දකින්න හොයාගන්න බැරි මේ දේ හොයා ගැනීම තමයි බුද්ධත්වෝත්ති කියලා කියන්නේ. ඒක පාලිය සඳහන් වෙන්නේ තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. මහණනි මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නූපන් මඟ උපලෝසෝ ලබන කෙනෙක්. ඒ නූපන් මඟ නියත මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. ඒ නූපන් මඟ දසවස්තක සම්මාදිට්ඨියේ භවගාමිත්‍යයක් නෙවෙයි. එමත් නැත්නම් කාම දුගතිය, කාම සුගතිය, භවගාමිත්‍යය කියන එක නෙවෙයි නූපන් මඟ කියලා කියන්නේ. ඒක බුදුන් වහන්සේ පහළනට උපන් මඟක් නේ. චන්දසෝකරේකලා සේවා කරමින් අපාය යන්නේ නැති, ගෘහස්ත ජීවිතේ ගත කරපු අය බොහෝ පුණ්‍ය කර්මයන් කරන සුගතිගාමී වෙන්නේ නැති, වනාන්තර ගත වුණ ලෞකික ධ්‍යාන උපදවාගෙන එයින් භවගාමී වෙන්නේ නැති. ඒ රකවත් තථාගතයන් වහන්සේ හිලිකරලා දාලා වූ නූපන් මඟ නෑ නේද කියලා ඔබට වැටහෙනවා නේද? එහෙනම් නූපන් මඟක් පිරෙන්නේ. අන්න නූපන් මඟ තේරුම් ගන්නට ඕන යන්නම. යන්න ඕන මඟ තේරුම් ගන්න, යන්න ඕන මඟ යන්න, මඟ තේරුම් ගන්න ඕන. එහෙනම් ඒ අර කන පිටපැත්තට හරවලා ලෝක සිද්දවන සිද්ධියක් විවරණය කිරීම තුළින් තේරුම් ගන්න බෑ. කණෙන් යොමු කරලා, ඇස තමන් දිස යොමු කරලා අප පිළිබඳව සෞඛ්‍ය විද්‍යාව කරන විවරණයට එහා යමින්, දේශීය බටහිර වෛද්‍ය විද්‍යාවක් කරන පුද්ගල විවරණයට එහා යමින් ඔවුන් විවරණය කරන්නේ බොහෝ විට කය, කය විච්ඡේදය. නමුත් තථාගතයන් වහන්සේ කයට මුල් වුණා වූ සිත විවරණය කරනවා. දැන් අර නේත මිත්‍යා දෘෂ්ටිකයාගේ කය ශ්‍රද්ධ දෙකට බෙදලා විවරණ කිරීමක් නැහැ පුද්ගලයෙක් වශයෙන් ඔහු කටයුතු කරන්නේ. දසස්තර සම්මාදිට්ඨිකයාගේ කාය ශ්‍රද්ධ දෙකට බෙදලා විවරණය කිරීමක් නැහැ ඔහු පුද්ගලයෙක් වශයෙන්. පුද්ගලයෙක් වශයෙන් බෙදන්නේ හොඳ සහ නරක දෙකට පමණයි. මේ හොඳ සහ නරක දෙකට බෙදූ පමණින් උපාදානය නම් වූ වරද සිදුවෙන හැටි සහ උපාදානයෙන් මිදෙන ආකාරය පැහැදිලි වෙන්නේ නැහැ. මන්දයත් උපාදානය පැහැදිලි කරන ලබන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන පුද්ගලයා මුල් කොටගෙන නොවන බැවින්. අන්න මෙතනින් එහාට මේ හැමෝටම මේ මාර්ගය විවෘතයි. සාන් දෙන්න ඕන. අනේ ඒ තුළ තවත් වෙනත් මාවතක් විවෘත කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. එතන අර ලෝභයෙන්, දේශයෙන්, බෝහෙන් බැඳුණු පුද්ගලයා මේවා කෙරෙහි ඇලීමෙන් යුක්තව අකමැත්තෙන්, වෛරයෙන් මේවා දමා යනවා. එහි අනාගතය ඔහුට හිමි වෙනවා. පරාර්ථකාමී ජීවිතයක් ගත කර පුද්ගලයා පුණ්‍ය භාගයේ පැත්තට අකමැත්තෙන් හරි යන්න උනස දමා යනවා. ඔහුට යනවා අනාගතයක් හිමි වෙනවා. භවගාමිත්‍ය හිමි වෙනවා. එතකොට ඒක සෝ කායස්ස වේදෝ පරම්මරණ මරණයෙන් එහා පැත්තට පැවැත්මක්. ඔවුන් කරපු ක්‍රියාමාර්ගය අනුගතවල. නමුත් බුදු සමයේ පෙන්නනවා පරලෝ යාම වෙනකොට නොයාමක්. මේ නොයා නොයනම හොයාගත්ත ප්‍රථමයා තථාගත බුදුපියාණන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා ශ්‍රාවක පිරිසක් හදමින් අර පිනේ ලෞකික විපාකයේ සැපතට ඉක්මවාගේ තවත් ඊට වඩා විහාගේ සුපිරි සතුටක් තියෙන. මරණයෙන් එහා පැත්තේ විපාකයක් වෙනකොට ජීවිත තුළ ඉඳින්න පුළුවන්. දෙයක් වශයෙන් හොයාගෙන ඒක සමාජයට පැහැදිලි කළා. අන්න මේ කෙරෙහි අවධානය යොමු කරන්නට ජීවිතේම කොටසක් යොමු කරන්න වෙනවා. ඒත් වර්තමාන සමාජයේ මම දකින්නේ සම්පූර්ණ ජීවිතේම දරුවෙක්ව කාලෙන් පස්සේ දරුවා නම් අධ්‍යාපනයේට අනතුරුව හරියම්බ කරලා වල දරවල් හදාන උදරුවන් පෝෂණය කරලා එයින් අභිවෘද්ධියක් සලසා ගැනීමට පූර්ණ කාලීනව. නමුත් මේ පූර්ණ කාලීනව මේවා දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත මට්ටමින් උපයා ගන්නා ඉන්නවා. නමුත් ඔන්න ජීවිත අවසානයේදී අකමැත්තෙන් පශ්චාත්තාපේ ජීවිත අතහරින්න සිද්ධ වෙනවා. ඒ මොකක් නිසාද? ඒ බාහිර දේවල් තමන් සන්තප කරගන්නටම උත්සාහ කළා යරුණාම තමන් කවුද කියලා හොයලා බලපො නැති නිසා. බුදුසමයේ තමන් කවුද කියලා හොයලා බලනවා කියන්නේ අම්මා තාත්තා තියපු නම මොකද්ද? උසමහත එළපත කුමක්ද කියලා හොයනවට නෙමෙයි. ඊට එහා ගැඹුරු යුක්තියක්. අන්න ඒක තමයි ආරි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අන්න එතෙන්ට තමයි මේ බුදුසමයේ සඳහන් ගැඹුරු ධර්මයන් අදාළ වෙන්නේ. දැන් ඔය අපි කතා කරපු එකට පවුපින් අදාළ වෙනවා. ශික්ෂා පද අදාළ වෙනවා. ආචාර ධර්ම අදාළ වෙනවා. නමුත් නේතමිත්‍ය අදුස්ත්‍යයට හෝ දසස්තක සම්මාදිට්ඨියට චතුස්සත්‍ය ත්‍රිලක්ෂණේ පටිච්චසම්පාද නිරෝධයේ කර්මස්ථය කිරීමේ කර්මය මරණ සතිය වෙන දේවල් අනුගමනීය ප්‍රතිපදාව අදාළ නැහැ. වචන එකනම් පාඩම් කරන්න පොදු වෙන්නේ. නේතමිත්‍ය අදුස්ත්‍යකයා හෝ දසස්තක සම්මාදිට්ඨිකයා ආගම හදාරුවොත් එහෙම මේ අදාළ වචන ටිකකට පාඩම් වෙනවා. පාඩම් වෙලා කියන්නත් පුළුවන් කමක් තියෙනවා. පාඩම් වෙන්න පුළුවෙනි කියන්න පුළුවන් වෙන්න පුළුවන් නමුත් අනුගමනය කරන්න නම් බෑ. අන්න ඒක තමයි මම එලි කරන රහස. නේතමිත්‍යා දෘෂ්ටිකයාට හෝ දසවස්තුක සම්මාදිට්ඨිකයාට චතුස්සත්‍ය පාඩම් තිබුණාට ඔහුට වළංගු වෙන්නේ ලෞකිකය විතරයි. ඒ කියන්නේ දුක හේතු විතරයි වළංගු වෙන්නේ. නැතුව තැන මාර්ගේ වළංගු වෙන්නේ නැහැ. විලක්ෂණේ ඇහිම් බලලා පාඩම් කරන පාඩමක් විතරයි වළංගු කරගන්න TypeError. මරණ සතිය වැරදි අවබෝධයක් විතරයි භාවිතා කරන්න TypeError. මේ සියල්ල අවශ්‍ය නැහැ. මේ සියල්ල අපි තේරුම් අරන් තියෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේ වදාළා වූ මේ සැනසිරිදායක මාවතට යන්න තියෙන විවිධ මාවත් වශයෙන්. සැනසිරිදායක භූමියටපත් වෙන්න අනුගමනය කරන්න ඕන විවිධ මාවත් වශයෙන්. මේ මාවත් හැම එකකම යන්න ඕන නෑ. Tamanට පහසු මාවතක් තෝරගත්තාම ඔය සමහර පිටුනේ දෙන හතර පැත්තෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒක උත්තර ගන්න හතර පැත්තෙන් දොරට හතරක් තියෙනවා. කොහෙන් නැතුරුණත් අර පිටතේටනේ. අන්න ඒ වගේ මේ සැනසිරිදායක ජීවිතය සඳහා දොරටු කියනවා. ඒ දොරටු කියන ඒවා පාඩම් තිබුණට විවරුනේ නැති අය තමයි නේත මිත්‍යා දෘෂ්ටිකෙන් සදා සස්තුක සම්මාදිට්ඨිකෙන් කියලා කියන්නේ. ඔවුන්ට කර්මඵල විපාක විශ්වාසය රහිතව බවගාමි කර්මඵල විපාක විශ්වාසය සහිතව බවගාමි කියන මේ ගොඩවල් දෙකේ ඉන්නේ. ඒක තමයි ධම්මස පෑදීම. සද්ධර්ම ශ්‍රවණය තුළ ඊට වඩා ගැඹුරු දෙයක් අපට ඔයා ගන්න තියෙනවායි කියලා කියන්නේ. කොහොමද අපි ඒක පැහැදිලි කර ගන්න ඕන විදිය? අනේ එතනදී තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනාව කිරීම සඳහා අපිට පොදු ඒකකයක් නිර්මාණය කරලා තියෙනවා. ස්ත්‍රීට, පුරුෂයාට, ගිහියාට, පැවිද්දාට කියලා නැති පොදු ඒකකයක්. ඒක අපි පාවිච්චි කරන ඒකකයේ සුදු ඇඳුම පොවෙට, ගෙදරින් ඉන්නකොට වෙන පාට ඇඳුම, පැවිද්දට මේ ඇඳුම. ශික්ෂා පද වශයෙන් 5, 8 උපසම්පදා සීලය. පොදු නෑනේ. නමුත් මේ සද්ධර්මයේ තේරුම් ගැනීමේදී ඔය ශික්ෂාපද සංවරය හොමම ඉන්න අතර පොදු ඒකකයක් තියෙනවා. අන්නේ පොදු ඒකකය තුළ තමයි අපට අපි පිළිබඳව විමර්ශනය හම්බ වෙන්නේ. අර අධ්‍යාපනය කියන එකේ තේරුම මොකද්ද කියලා ගත්තාම ඔය දැනුවත් වීම කියන එක. අර මතකයි සූත්‍රයක සඳහන් වෙනවා ඔය බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර වනාන්තරයට ගත වුණ අය කැලේට ගිහින් ඥාන වඩමින් හිටියා. එතනින් එහාට යන්න පාරක් නැහැ. ආහාරයෙන් හොයා ගන්නත් ඕන ගමට එන්නත් බෑ. ගමයි වනාන්තරයේ අතර තියෙන ආසන්න ප්‍රදේශවල පුංචි පුංචි තැන් හදාගෙන පන්සල් කියන්නේ ඒවට පන්සල් වලින් හදපු ශාලා හදාගෙන අර ගෙදර ඉන්න මිනිස්සුන්ට වඩා තේරෙන නිසා යම් යම් දේවල් කොළවල ලියලා දෙන්න පටන් ගත්තායි කියලා. අක්ෂර විද්‍යාව හරි සෞඛ්‍ය විද්‍යාව හරි නැකත් හරි මේ දේවල් විනෝනේ එහෙම කියලා පෙන්නනවා. ඒ තමයි අධ්‍යාපනයේ පටන් ගත්ත හැටි. නොදන්න අය දන්න අයට කියලා දීම. එසා ඒ මාර්ගයේ අධ්‍යාපනය කොහොමත් ලෞකිකමයි. කොතලංගරට ගියත්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෞකික නෙමෙයි ලෝකෝත්තර අධ්‍යාපනයක් තියෙනවා. අන්නේ ඒ කොටස ආර්ය සම්මාදිට්ඨිකයෙන් සඳහා විවෘත වෙන බැවින් ඔබ කොතන හිටියත් ආර්ය සම්මාදිට්ඨිකෙක් වෙන්නේ කොහොමද? පාලි පදේ වුණනම් පැහැදිලි කරන්නම්. අර දාන විපාක ඇත සීල විපාක ඇත කියන කාරණාවට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. මේකට කියන්නේ චතුස්සත්ත්ව සම්මාදිට්ඨිය කියලා. පාලියෙන් කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමි ප්‍රතිපදාය ඥානං අයං මුච්චති තී වික්ඛය සම්මාදිට්ඨිය. පාලියෙන් කිව්වයි කියලා ඥානං කියලා තිබුණයි කියලා බය වෙන්න එපා. ඥානං කියන එකෙන් 아무තු මේ ඔලේ ඇතුළේ ඥානයක් පහළ වෙනවා කියලා හිතන්න එපා. ඥානය කියන්නේ අවබෝධ කරගන්නවා කියන එක නෝන කියන්නේ. ඒක තේරෙන්න ඕන කියන එක. අන්න මේ තේරීම කියන කාරණාව සුතමේ ප්‍රඥාවකින්තරව සාන්දීමකින්තරව වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පුද්ගලයා විවරණය කරන ලබන්නේ අපි දකින විදිහට නෙවෙයිනේ. අපි කොහොමද දකින්නේ? ළඟට එක් වශයෙන් මවකුසෙන් බිහි වෙනවා. දරුවෙක් වශයෙන් ජීවත් වෙලා තරුණ තරුණියන් බවට පත් වෙනවා. අනතුරුව මවපියන් බවට පත් වෙනවා. අනතුරුව මහලු වයසට පත් වෙලා පරලෝ යනවා. මවකුසෙන් බිහි වෙන පුද්ගලයාම ජීවිතාවසානේ මේ යනවා එතෙක් ජීවත් වෙන්නේ එක්කෙනෙක්. ඒ තමයි සම්මුතියන් කියලා කියන්නේ. නමුත් ඉතිහාට ගියාම බුදුරජාණන් වහන්සේ මේට වඩා ගැඹුරු සිදුවීමක් අපි ළඟ සිදු වෙනවායි කියලා විග්‍රහ කරනවා. ඒ ගැඹුරු සිදුවීමේදී අපිට තිබෙන්නේ මෞකසෙන් බිහිවෙන උත්පත්ති ජීවිත අවසානයේ මරණය කියන මේ දෙක විතරක් නෙවෙයි. අපිට දිනපතාමත් මරණ සිදු වෙනවා. ඒ වගේම සිතුවිල්ලක් සිත්සක් පාසා මරණ සිදු වෙනවා. ඇසෙන් කනෙන් නාසෙන් උපදින හැඟීම් මරණ සිදු වෙනවා. ඒව විවරණයේදී තමයි අපට තේරෙන්නේ අපි නොදන්න කාරණයක් නිසා ක්‍රමානුකූලව අපි දුකටපත් වෙනවා කියන එක පිළිබඳව. ඒ නිසා මේක අපේ ධර්මදේශනාවල පැහැදිලි කරලා තිබෙනවා අපි පුද්ගලයා යන අසකරණාසය දිවකයේ මුල් කොටගත් එවෙන් පහළ වෙන්නා වූ අරමුණක් මුල් කොටගත් ඒ අරමුණ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් විග්‍රහ කරගත්ත ස්කන්ධ පංචකයේ මුල් කොටගත් ප්‍රයත්නක් අපිට තියෙනවා කියලා. අන්න එතෙන් එන්න ඕන. ආරි සම්මාදිටිකෙත් වෙන්න. ඒක මේ මොහොතේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න ගන්නේ නැහැ. දීර්ඝ දේශනා කරලා අපි මේවා පැහැදිලි කරලා තිබෙන නිසා අන්න ඒක තේරුම් ගන්න ධර්මස්වණේ කරලා. ඊට පස්සේ ස්කන්ධ පංචකේ නිප්සුකාත්මය තුළ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. ස්කන්ධ පංචකේ නිප්සුකාත්මය තුළ තමයි දසත්ව සම්මාදිටිකේ තියෙන්නේ. ස්කන්ධ පංචකේ අනිදුක්ඛානාත්මය තමයි ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අන්නේ දර්ශනේ මාරු වෙන්න ඕන. මේක දර්ශනේ මාරු වෙයි මරුණා ඇඳුම් මාරුවක් වශයෙන් සලකන්න එපා. අද මොන නම් මාරු කරගත්තට කමක් නැහැ. නමුත් දර්ශනීය මාරු වෙන්න. දර්ශනීය සම්පන්නෝ කියන්නේ දර්ශනීය ලොප් වෙන්න උනායි කියන කාරණාව. අනේ එතනදී පැහැදිලි කරන කාරණයක් තමයි මේ අපි කරන ක්‍රියාකාරකම් තුළ අනාගත ඵල උපදින්න හේතුවක් අපි චිත්තාභ්‍යන්තරයට එකතු කරනවා සසර අපි හදනවා කියන එක. ඒකට තමයි භවගාමී කියලා කියන්නේ. සසරක් හදමින් ඉන්නවා. විතරක් නෙමෙයි දුකක් හදමින් ඉන්නවා. ඔය අපි කතා කළාට මේකේ සත්‍ය පුද්ගලයෙක් කියලා බුදුන්වහන්සේගේ ඉගැන්වීම පවතිනවා. සත්‍යෙ පිටියන්ද නැද්ද ඔය ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා උන්වහන්සේ උපදිනවා නැද්ද කියනට වඩා මහණනි මම දුකත් හේතුවත් නැතිව තනත් මාර්ගය දේශනා කරනවා. මේක තේරිලා බලන්න ඕන මොකද්ද මේ වදාලේ කියලා. අර මොනවා හෙව්වත් මේක හෙව්වේ නැත්තම් උත්තරේ හම්බ වෙන්නේ නැහැ. මේ පිළිබඳව ඔබට පිළ ධර්ම දේශනාවක විතරපොත දැනගන්නත් ලැබෙවි. අපේ සැලසුම් වල එහෙම තිබෙනවා. ඒ අනුව ගත් කල එහෙමනම් අර ස්කන්ධ පංචකය නම් වූ ඒකකය තුළ තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං කියන මේ ආර්ය සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. අන්න සුතමේ ප්‍රඥාව ධර්මස්වණේ කිරීමෙන් ඇති වෙන කාරණාව. ඒකේ පැහැදිලි කරනවා උපාදානය කියන එක වෙන්නේ අරමුණ තුළ කියලා. කය තුළ නෙවෙයි. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ ගන්නා අරමුණ තුළ තමයි සසරට බැඳීම හේවත් සංයෝජනය සිදු වෙන්නේ කියන්නේ. අන්න පාපය තුල සංයෝජනය තියෙනවා, පින තුල සංයෝජනය තියෙනවා, ධානය තුල සංයෝජනය තියෙනවා. පාපය තුල සහ පින තුල දෙන සංයෝජනයන්ට කියනවා සක්කාය දිට්ඨි චිකිච්ඡා සිලබ්බත පරාමාස කාම රාග පටිග කියලා. ධානය, භාවනා තුල දෙන සංයෝජනයන්ට කියනවා රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව කියලා. මේ සංයෝජනය තුල නිගමන තිබිලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ ලෝකට පහළලා සංයෝජනයන්ගෙන් මිදෙන පාරක් නිදේශනා කළේ. දැන් තේරෙනවද එහෙනම් සංයෝජන වල සතර ගමන හොඳ කර ගැනීමක් කරුණාම දසත්වක සම්මාදිට්ඨිකයාට සංයෝජයන්ගෙන් මිදෙනවග නැහැ කියේ. අන්න එයයි සමාජයට විවරණය වෙන්න ඕන. එවිට අප විසින් කරන මේ සසර හදන ක්‍රියාමාර්ගයේ විසින් අපට දුක් ගෙනත් දෙන බව. දුක අප විසින් හදා ගන්න බව සහ ලෝකේ තියෙනව නෙමෙයි කියලා තේරෙනවා. ඔය තියෙනවා නිබ්බේධික කියලා සූත්‍රයක් ඒක සඳහන් වෙනවා. සංකප්ප රාගෝ පරිසස්ස කාමා නේතේ කාමා යනි චිත්‍රාණි ලෝකේක ලස්සන ගාතාවක්. අපි මේ ප්‍රියතරණ දේවල් වල කාමය කියන්නේ බාහිර වස්තුන්ගේ තියෙන දෙයක් කියලා තමයි මේ ලෝකේ ඔක්කොම තාම දකින්නේ. ඒක නේ වායිති කරගන්න හදන්නේ. නමුත් නේතේ ඒවැ නැහැ කියලා කියනවා. අපි සිතේ හදාගන්න දෙයක් හේතු කරගන්න හදනවායි කියලා පෙන්නන්නේ. අන්නේට තේරුම් ගත්ත බුද්ධලයා කාමස්තු එහෙම තිබියදී අපෙත්ත දීරා විනයංචි ඡංගති ඡංගති ඥානවන්තයෝ තමන්ගේ සිත හික්මවා ගන්නවා කියලා පෙන්නලා තියෙනවා. ඒ සිත හික්මවා ගැනීම තුළ ලබන්න පුළුවන් සත්‍යක් තියෙනවා. ඒකට කියනවා චිත්තං දන්තං සුඛාවහං කියලා ගාථා පදයකුත් තියෙනවා. ඒක අර අපි කතා කරන දුක හේතුව තුළ තිබෙනා වූ ලෞකිකය නෙවෙයි. ඒක ලෝකෝත්තරය. තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට මිනිස් අපි මේ ලෞකික ලෝකෝත්තර පද දෙකෙත් ලෝකෝත්තර ලෞකික කතා කරන ආකාරය සාමාන්‍යයෙන් වැරදි විදිහට සමාජය පාවිච්චි කරන්නේ. ලෞකික මෙලොව ලෝකෝත්තර පරලොව වශයෙන් නැහැ. මෙලොව වශයෙන්මයි තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා ධර්ම ශ්‍රවණයක් තුලින් ඔබ දුක හේතු නැති වූ තැන පාසලේ පාඩමට එහා ගිය ස්කන්ධ පංචකය තුල ඉගෙන ගන්න. ධර්මස්සෝණයක් තුළින් අනිදුක්ඛානාත්මේ පාසලේ පාඩම් පොතේ එක්වා යමින් ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මය ඉගෙන ගන්න. මරණ සත්‍ය ජීවිතාවසානයේ මරණය වෙනුවට මොහොතක් පාසාම අපට හැඟීම් වශයෙන් නියන්න පුළුවනි. මතක යාමතක කිරීම නෙමෙයි අපට දුක් වෙනක් දෙන්නා වූ හැඟීම් වශයෙන් නියන්න පුළුවනි. ඒක තමයි සැබෑ මරණ සත්‍ය. මේ පිළිබඳව තියෙන තැනක් තිබෙනවා. එකක් මතක හිතකින් මතක් කරන්නම් මේ මොහොතේ. ද්විතීයික මරණ සත්‍ය කියලා සූත්‍රයක් තිබෙනවා. ඒක තිබෙනවා අපට දවල් හෝ රාත්‍රී ආහාර විසීමක් වලින් සර්පෙක් දස්ත ගැනීමක් වලින් හැපිලා වැටීමක් වලින් තව මොනවා හරි කාරණයක් නිසා මියන්න පුළුවන්. ඇත්තනේ මේ වර්තමාන තත්ත්වෙත් ජීවිතය පිළිබඳ අනිත්‍ය බව සමාජයේ හොඳට දැනෙනවා. ඒ කොහොම හරි වෙන්න පුළුවන් කාට හරි. තථාගතයන් වහන්සේව දරන්නේ මරණ සත්‍ය කියන්නේ මරණවා කියලා සිහි කරන්න කියන එක නෙමෙයි. ඒ මොහොතට අකුසලයක් හිතේ තිබිලා ආවොත් ඒකෙන් මරණයට පත්වන එක දුකට කාරණයක්. අර අකුසලිය දුරු කර ගැනීමටයි මරණ සත්‍ය කියලා කියන්නේ. හොඳට පැහැදිලි වෙන තැනක් මේ. අන්න ඒ නිසා ඒ අකුසල හේතු දුරු කිරීම නැමැති ක්‍රියාමාර්ගයක් මිනිසා අනුගමනය කරන්න වෙනවා. උපන්න අකුසල් දුරු කිරීම කියලා සම්මාවායාමයේ පෙන්වන්නේ. අන්න ඒ ක්‍රියාමාර්ගය කරන්න බෑ නිත මිත්‍යා දෘෂ්ටිකයට හෝ දසවස්තක සම්මාදිට්ඨිකයට. මෙන්න මේ පුද්ගලයෝ සමාජයේ ඇති වෙනවා නම් ඔවුන් කායටත් වඩා ඔවුන්ගේ මනස මානසික ඔවුන්ගේ චර්යා රටාවන් කයවචන හැම එකක්ම අන් අය පීඩාවටපත් කරන්නේ නැති එකක් වෙනවා. ඔන්න පරිසරයක් තෝරන, සතසතුනුත් තෝරන, මව්පියනුත් තෝරන, සදාචාරයක් තෝරන, මේ යහපත් මේ සංස්කෘතික ලක්ෂණ සියල්ලක් තෝරන. මොනවත් විනාශ කරන්න උන්ට ඕන කමක් නැහැ. ඔවුන් විනාශ කරගන්න කැමති වෙන්නේ චිත්තාභ්‍යන්තරයේ පවතින ලෝභය, ද්වේෂය, මෝහය පමණයි. ඒවා විනාශ කරන්නයි බුදුදහම උගන්වන්නේ. වෙන මොකොත් බාහිර ලෝකේ විනාශ කරන්න කියන්නේ බාහිර ලෝකේ යම් තාක් දියුණු වෙනකොට ඇති වෙනා වූ ආචාර ධර්මයන් හැමදාමත් ඉදිරියට යන්න ඕන. තවදුරටත් සකස් වෙන්න ඕන. ඒවා සමාජයක සකස් වෙන්නේ අවශ්‍යතාවය අනුව කලින් කලට වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා. ඒකක්වත් අපිට බාධාවක් නැහැ. එබැවින් මෙන්න මේ කරුණ තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙන්න මේ තේරුම් ගන්න උත්සාහ කිරීම සඳහා අර මම යෝජනා කරන ආයතතාව නියත මිත්‍යා දෘෂ්ටියේ හිටියක් දසත්ක සම්මාදිට්ඨික හිටියත් ඊට එහාට තමා පිළිබඳ ගවේෂණයේ ධර්මශ්‍රෝණයක් වලින් හොයාගන්න. තමා පිළිබඳ ගවේෂණයක් හොයාගන්න. තේරුම් ගත්තාම තේරුම් ගන්න පුළුවන් වේවි ඔබ ඉන්නේ නිත මිත්‍යා දෘෂ්ටිය හෝ දසත්ක සම්මාදිට්ඨිය නම් ඔබේ දර්ශනය සංස්කාරයන්ගේ නිෂ්කාත්මයන් ආ වූ බුදුන් නොදෙසූ බණ. ඔබ ගත්ත එක. මේ වැරැද්ද තුළ තමයි ඔබට මේ කරදරේ හේහර එන්නේ ගහෙන් මිදෙන්නා වගේ කියලා තේරුම් ගන්න පුළුවන් වේවි. තේරුම් ගැනීම තුළ ඔබට එහෙමනම් බුදුරලෝට පහළුනේ අපට මල් පහන් පූජා කරලා බඳින්න විතරක් නෙවෙයි. බුදුරු ලෝකෙට ධර්ම දේශනා කළේ පොත් පෙට්ටියක වෙනක් තියාගෙන වැඳ වැඳින්න විතරක් නෙවෙයි. මල් පූජා කරන කේ වරදකුත් නැහැ, වැඳුම් පිටුම් කේ වරදකුත් නැහැ, ආරක්ෂා කරන කේ වරදකුත් නැහැ. ඒවා විචනය කරනවා හැම නෙවෙයි. ඔවුන් ලෝකෙට පහළ වෙලා යමක් එලි කළා. එලි කළ දේ ගන්තරුඩ වෙලා තියෙනවා. එලි කළ දේ තේරුම් ගත්තාය කතා කරනවා. ඔවුන් එලි කළ දේ තේරුම් ගැනීම තුළ අපට අපේ මේ ජීවිතය තුළම වෙනස් දැක්මක් ඇති කරගන්න පුළුවන්. අන්නේ වෙනස් දැක්ම අපිට මානසික වශයෙන් විශාල සහනයක් ලබා දෙනවා. ඒ මානසික සහනයට ලෞකික කියන්නේ නැහැ, ලෝකෝත්තර කියලා කියනවා. ඒ ලෝකෝත්තර කියන එක තිබෙන්නේ අර දසවස්තුක සම්මාදිට්ඨිය කියන ගොහ නිතමිත්‍ය අදුස්ත්‍ය කියන්නේ නෙමෙයි. ලෝක ආර්ය සම්මාදිට්ඨිකයාට උරුම සෝයක් තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. එබැවින් මේ ලෝකෝත්තර සෝය ලබාගත් ජීවිතය තුළ සම්බුදු සසන තුළ සම්බුදු දහමේ සරණින් හොයාගන්න පුද්ගලයෙක් හොයාගැනීම සඳහා ගවේෂණය කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නයි ඔබ කල්පනා කරන්න ඕන. මගේ ළමා කාලේ ආරම් බැලුවොත් එහෙම එතනින් එහා පැත්තට ඒ පාරේ ගියා නම් මමත් ඔබ වගේම ඔය කටපාඩම් කරගත්ත බණක් කියේ ගාතාවක් කියන පින් කරන පින් කැමති පින්වතෙක් වෙයි. නමුත් අපි ඊට වඩා අද ගොඩක් ගැඹුරට ඇවිදින් තියෙනවා. ඒ පුරා අවසර 40ක් තිස්සේ මේ ගමන හොයන ආප නිසා ඒ හොයන ආප ගමනේ දේවල් අපි සමාජයට කියලා දෙනවා. ඔබත් ඒ පිළිබඳ ගවේෂණයකට පත් වෙන්න. ගවේෂණය තුළ තමන් අවබෝධ කරගන්න. මේක තමන් අවබෝධ කර ගැනීම. ඒ තුළින් ඔබ හොයනවාට වඩා සැනසීමාදායක ජීවිතයක් ගත කරමින් බෞද්ධයේ ප්‍රසෙන් උපත ලබාගත් එකේ තියෙන ඇත්තම අර්ථය. නැත්නම් ඒ උපරිම ප්‍රතිඵලය ලබා ගන්නට ඔබට මේ ගෞතම සසුන තුළ මේ ජීවිතය තුළ පුළුවන් වෙනවා. එසේ කර ගැනීමට ඔබ හැම දිනාට අවශ්‍ය ධම්මස පාදා ගැනීමට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනාය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා.